ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්වතුනි, අද දින ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ විශේෂ දානමය පින්කමක් සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව අප විහාරවාසී ගෞරවනීය රාජකීය පණ්ඩිත සහස්ත්‍රපති උණලියේ සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ මූලික දායකත්වයෙන් ආදරණීය මෑණියන්ට ආශිර්වාද පිණිස මියගිය පියතුමාට පුණ්‍යානුමෝදනා පිණිස සිදු කරපු ඉතාම ලස්සන පින්කමයි මේ නිමාවටපත් කළේ. ඉතින් දයාබර මෑණියන්ට, ආදරණීය සහෝදර සහෝදරියන්ට හුඟක්ම සතුටටපත් වෙන්න පුළුවන් මේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 12 නමකගේ දානයක් සිදු කරපු අවස්ථාව. ඉතින් මම හිතන්නේ මේ වැනි කාලෙක ශ්‍රී ලංකාවේදීවත් මේ වගේ ලස්සන පින්කමක් සිදු කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ තියෙන පුණ්‍ය මහිමයත්, ඒ මෑණියන් ඇතුළු සහෝදර සහෝදරියන්ගේ තියෙන වාසනා ගුණයක් නිසා ඔබට මෙවැනි තාම ලස්සන පින්කමක් සිදු කරගන්න අවස්ථාව ලැබුණා කියලා සතුටට පත්වන්න. හොඳයි, මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඇතුළු මේ මෑණියන් ආදී හැම දෙනාගේම සහභාගීත්වයෙන් සිදු කරපු පින්කම ගැන සතුටට පත්වන අවස්ථාව. මේ අවස්ථාවට කියන්නේ පුණ්‍යානුමෝදන අවස්ථාව කියලා. සිද්ධකලාව පින්කම අනුව සතුටට පත්වන අවස්ථාව. ජීවත් වෙන ඔබ සතුට වෙන ගමන්ම එමියගිය පියතුමා ප්‍රධාන, සෝමරත්න මහත්මයා ප්‍රධාන, එමියගිය ඥාතීනොත් සතුටට පත් කරගන්න අවස්ථාවයි මේ අවස්ථාව කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ ගෞරවනීය සිරිනන්ද ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම මෑණියන් ඇතුළු දෑබර සහෝදර සහෝදරයන්ටත් හුඟක්ම සතුටට පත් වෙන හැටි පින්කම කොරීමෙන් සිදු කළේ. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් කිසියම් නිවසකින් පැවිදි වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒ අම්මට තාත්තට සහෝදර සහෝදරයන්ට ජීවිතේට ලොකු ආශිර්වාදයක් කියලා සලකන්නට පුළුවන්. විශේෂයෙන්ම අපේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ වැඩවාසය කරමින් මේ විහාරස්ථානයේ ආගමික කටයුතු සඳහා ඉතාම ඉහළින් දායකත්වයෙන් දක්වන අතරේදී උන්වහන්සේගේ උසස් අධ්‍යාපන කටයුතු ඉතාම ඉහළින් සිදු කරමින් අපේ දායක පින්වතුන්ගේ ප්‍රසාදය ශ්‍රද්ධාව දිනවන විදිහට කටයුතු කරන වගේම ප්‍රදේශවාසී විහාරස්ථානවල ස්වාමින් වහන්සේලාගේ ආදරය ගෞරවය දිනාගෙන කටයුතු කරනවා. ඉතින් ඒක ඒ දයාබර මෑණියන්ට ලොකු ආශිර්වාදයක්. මෑණියන්ට හුඟක් සතුටට පත් වෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම ලස්සනට උන්වහන්සේගේ පැවිදි ජීවිතය අද්දර ගත කරමින් ආගමික කටයුතු මැනවින් සිදු කිරීම පිළිබඳව. ඉතින් අපට මතකයි ඒ දයාබර මෑණියන් සඳහන් කළා අපේ සිරිනන්ද හාමුදුරුව කුඩාම කාලේ උන්වහන්සේගේම බලවත් කැමැත්ත මතයි පැවිදුණේ කියලා. ඉතින් ඒකට මම හිතන්නේ සතරක් ලොකු පිනක් තියෙන නැති උන්වහන්සේට. ඉතින් ඒ පින නිසාම කුඩාම අවදීෙහි මහාන වෙන්නට පැවිදි වෙන්නට සිටවිල්ලක් ඇවිල්ලා. ඉතින් ඒ ඉතාම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ආචාර උපාධ්‍යායත්වෙන් පැවිදි ජීවිතයට පත් වෙලා ශ්‍රී ලංකාවේ ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබලා, ඒ වගේම තායිලන්තයේදී පශ්චාත් උපාධිය කටයුතු සිදු කරලා ඇමරිකාවේ වාසය කරමින් ආචාර උපාධිය සඳහා උසස් අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරනවා. ඉතින් උන්වහන්සේගේ විශේෂත්වයේදී අපි දකින්නේ උන්වහන්සේ එක පැත්තක් විතරක් නෙවෙයි හැම පැත්තම ඉතාම සමබරව කටයුතු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. විහාරස්ථානයේ පුදුමහත් කටයුතු සියල්ලටම උන්වහන්සේ තමන් වහන්සේගේ දායකත්වයේ ඉතාම ඉහළින් දක්වනවා. ඒ වගේම සිංහල ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉතාම වටිනා විදියට ධර්ම දේශනා කරමින් දායක පින්වතුන්ගේ ශ්‍රද්ධාව දිනන ආකාරයට කටයුතු කරනවා. ප්‍රදේශවාසී සියලුම ස්වාමීන් වහන්සේලාගේ විහාරස්ථානවල ප්‍රසාදය දිනා ගනිමින් අනෙකුත් විහාරස්ථාන සඳහා සමන් වහන්සේගේ දායකත්වය දක්වනවා. ඉතින් ඒ ගැන හිතනකොට දෑබර මෑණියන්ට අම්මට හුඟක් සතුටට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි දන්නවා වසර 23ක් වෙන කාලයක් ආදරණීය ස්වාමි පුරුෂයාගේ වියෝවෙන් පස්සේ ඒ දරුවන් හොඳට රැක බලාගෙන දරුවන් ඒ ශාසනයට යොමු කරලා, ඒ වගේම ගිහි දරුවන්ට ඉහළම අධ්‍යාපනය ලබා දීලා ඉහළම වෘත්තීන් ලබා දෙනට ඒ අම්මා බොහොම මහන්සියෙන් කටයුතු කරපු මෑණි කෙනෙක්. ඉතින් විශේෂයෙන් මේ දරුවන්ගේ ආදරය ගෞරවය ඒ අම්මාට නිරතුරුව හිමි වෙන්නට ඕන. ඉතින් ඔබ කුඩාම කාලේ ඒ පියතුමා මිය ගියත් ඔබ වරක බලාගත්ත විතරක් නෙවෙයි, ඉතාම මැනවින් ශික්ෂණය ලබා දීලා, අධ්‍යාපනය ලබා දීලා සමාජයන්න පුළුවන් ඉහළම මට්ටමට රැගෙන යන්නට ඒ මෑණියන් තෙවනැල්ලක් හා සමානව කටයුතු කළා. මං හිතන්නේ ඒක ප්‍රදේශවාසී හැම දෙනාටම ලොකු ආදර්ශයක් ඒ මෑණියන් දීලා තියෙන්නේ. ඒ මෑණියන්ගේ සිල්වන්ත ජීවිතය, ආදර්ශවත් ජීවිතය බොහෝ දෙනාට හොඳ ආදර්ශයක් වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී ඒ මෑණියන්ට ආශිර්වාද කරනවා. විශේෂයෙන් මේ ස්වාමීන් වහන්සේගේ සේවය තුළින් ඒ ඇතිවන පින විශේෂයෙන් මේ මෑණියන්ට ලොකු ආශිර්වාදයක් වෙනවා. මං හිතන්නේ විතරක් නෙවෙයි, මේ ගිය සියතුමා කොහේ හෝ ඉඳගෙන හුඟක් සතුටට පත් වෙනවා ඇති. මේ තමන්ගේ පුත්‍ර රත්නය මේ වගේ ශාසනික වශයෙන් සුවිශාල කාර්යභාරයක් ඉදිරි කිරීම ගැන. ඒ විතරක් නෙවෙයි, අපේ ධර්මයේ සඳහන් වෙනවා කිසියම් දරුවෙක් පැවිදි කරෝතින් හතර වර්ගයක් නිවන් දකිනවා කියලා. මේ හතර වර්ගය කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා. මේ හතර වර්ගය කියලා කියන්නේ අම්මගේ පාර්ශ්වයේ දෙමව්පියනොත්, ඒ වගේම ඒ පියාණන් වහන්සේගේ පාර්ශ්වයේ දෙමව්පියනොත් කියන මේ පාර්ශ්ව හතරේම ඉන්න අයට ලොකු යහපතක් සිදු වෙනවා කියන එකයි ඒකේ තේරුම. බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සඳහන් කරනවා කිසියම් ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක්, ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් අන්නේ ස්වාමීන් වහන්සේ නිසා සද්දම් කුල පුත්තන් නිසාය අන්තෝ ජනෝ සද්ධාය වඩ්ඩති, සීලේන වඩ්ඩති, සුතේන වඩ්ඩති, ඡාගේන වඩ්ඩති, පඤ්ඤාය වඩ්ඩති කියලා. කිසියම් ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ශාසනික උරුමය ලබාගෙන තියෙනවා නම් අන්නේ සත්පුරුෂයා නිසා, ඒ ශ්‍රද්ධාවන්ත කෙනා නිසා ඔහු ඇසුරු කරන දෙමව්පියන් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, ඥාති හිතවන්ත ආදීන් වෙන්න පුළුවන්. අන්නේ හැම දෙනෙක්ම කාරණා පහකින් දිනු වෙනවා කියලා සඳහන් කළා. මොනවද ඒ කාරණා? ශ්‍රද්ධාය වඩති, ශ්‍රද්ධාවෙන් වර්ධනය වෙනවා. සුතේන වඩති, ධර්මඥානෙන් දිනු වෙනවා. සීලේන වඩති, සීලෙන් දිනු වෙනවා. ඡාගේන වඩති, පරිත්‍යාග සීලයෙන් දන් දීමෙන් දිනු වෙනවා කියලා සඳහන් කළා. පඤ්ඤාය වඩති, ප්‍රඥාවෙන් දිනු වෙනවා කියලා සඳහන් කළා. මෙන්න මේ කරුණු පහ, ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ කරුණු පහෙන් දිනු වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ ජීවිතයේ වස්තෙන් ඒ අය බොහොම සැනසීමෙන් ජීවත් වෙනවා, ආදර්ශවත් ජීවිත ගත කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයා නැත්නම් ස්වාමීන් වහන්සේ නිසා ඒ ළඟම ඥාති මිත්‍රාදීන් මේ ජීවිතයේ තරක් නෙවෙයි මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා කියලා සඳහන් කළා. ඉතින් මේ මෑණියන් ඇතුළු ආදරණීය සහෝදර සහෝදරියන්, ඒ නැන්දන මාමලා, ඔබ හැම දෙනෙක්මත් කල්පනා කරන්න, මේ ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතේ ලොකු ආදර්ශයක්, ඔබේ ජීවිතේ ලොකු ආශිර්වාදයක්. ඒ ස්වාමීන් වහන්සේ මරමුණු කරගෙන නිතර ඔබ ශ්‍රද්ධාව දිනු කරගන්න, වඩ වඩාත්ම ධර්මඥානෙ දිනු කරගෙන සිල්වන්ත ජීවිතයක් ගත කරලා ෘතුවත් භාවයේ දිනු කරගෙන හැකිතාක දුරට ප්‍රඥාව දිනු වෙන ආකාරයක කාලය ගත කරන්න. මං හිතන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන ලොකුම දේ. ඉතින් මෙවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් ශාසනයට මෙවැනි සේවයක් සිදු කරන්න පුළුවන් මට්ටමට නිර්මාණය කරන්නට ආදරණීය අම්ම තාත්ත වගේම ඒ ගුරු ස්වාමීන් වහන්සේලා ලොකු මෙහෙවරක් සිදු කළා කියනවා. ඉතින් අපි ශ්‍රීනන්ද හාමුදුරුව බලාපොරොත්තු වෙනවා මේ අවස්ථාවේදී ඒ ගුරු ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න. විශේෂයෙන්ම අපේ පඤ්ඤාතිස්ස හාමුදුරුවන් වහන්සේ සඳහන් කළා ඒ ස්වාමීන් වහන්සේට තියෙන ගුරු සම්බන්ධතාවය පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම උන්වහන්සේ මේ පවුලත් එක්ක බොහොම සමීපයෙන් ඇසුරු කරපු කෙනෙක්, ඒ ගුරුවරුන් ඇසුරු කරපු කෙනෙක්. ඉතින් මේ දානෙට උන්වහන්සේගේ වැඩම වීම මං හිතන්නේ මේ පින්කම ඉතාම ලස්සනට සිදු කරන්න හේතු වෙච්ච කාරණයක්. මං හිතන්නේ මේ ගිය පියතුමා සෝමරත්න මහත්මයා ජීවත් වෙන කාලයේදී අපේ ස්වාමීන් වහන්සේට මුණ ගැහිලා තියෙනවා, කතා බහ කරලා තියෙනවා. ඉතින් එවැනි පියතුමගේ වියෝවෙන් වසර 23ක් ගත වෙන මේ අවස්ථාවේදී ඒ ශ්‍රී ලංකාවේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේ කෙනෙකුත් මේ වගේ ඇමරිකාවේ එක්සත් ජනපදයට පැමිණෙච්ච අවස්ථාවේදී අපේ විහාරස්ථානයේ මේ දානෙට සහභාගී වීම මං හිතන්නේ මේ පින්කම වඩාත්ම ලස්සනට සිදු කරන්න හේතු වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන හිතන මොහොතක් පාසාම ඒ පවුලේ හැම දෙනාටම ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් අපි දන්නවා කිසියම් ගමක නිවසක ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදිලා ඉනවා කියලා කියන්නේ. ඒ නිවසත් පන්සලක් වගේ තමයි ගමේ සලකන්නේ. ඒ නිවසේ නම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට ලොකු ගෞරවයක් තියෙනවා ඒ ප්‍රදේශෙම ඉන්න අය. ඉතින් ඔබටත් ඒ ගෞරවය හිමි වෙන්න නම් ඔබ ඉතාම ශ්‍රද්ධාවන්තව ගමේ ඉන්න අනිත්යට වඩා බොහොම ආදර්ශ සම්පන්න ජීවිත ගත කරන්නට ඕන. ගමේ ඉන්න සෙසු අයගෙන් වැරදි අඩුපාඩු සිදු වුණාට ඔබේ අතින් කිසිදු විටක එවැනි අඩුපාඩුවක් සිදු නොවන විදියට ඒ ස්වාමීන් වහන්සේගේ ගෞරවය රැකෙන විදියට කාලය ගත කරන්න ඕන. අනිත් අතට ගමේ ඉන්න අනිත් හැම දෙනාටම වඩා ඔබේ නිවස ඔබ පින්කම් කරන ස්ථාන, පින්කම් කරන පුද්ගලයන් බවට පත් වෙනට ඕන. එහෙම ගත කිරීම තමයි මං හිතන්නේ ඒ ස්වාමීන් වහන්සේට දක්වන ලොකුම ගෞරවය බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ශ්‍රද්ධාවේ ගුණධම් වලින් දිනු වෙලා අපේ සුගතිය දිනු කරගන්න විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මෙවැනි සම්බුද්ධෝත්පාද කාලයක අපි ඉබදලා ඉන්නේ සතර කලාව මහා පිනක ආනිසංසයක් විදියට. ඒ නිසා එක පැත්තකින් අපි දාන ආදී සින්දහම් කරන විතරක් නෙවෙයි, කර්මඵල විශ්වාසය තියෙන විතරක් නෙවෙයි, ඊටත් වඩා ඉහළට අපේ හිත දියුණු කරගන්නට ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පුලුවන් තරම් දුරට අපි ශ්‍රවණය කරන්නට ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍යය. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අපි තේරුම් ගන්න උත්සාහ කරන්නට ඕන. දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කරන මාවත මොකද්ද කියන මෙන්න මේ කරුණු හතර දේශනා කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. දුක කියන්නේ මොකද්ද පින්නතුනි? අපේ ඇස කන නාස ආදී මේ ඉන්ද්‍රිය වලට කිසියම් අරමුණක් පතිත වෙන මුල් අවස්ථාව තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් නොතිබ්බොත් ඒ ඇසෙන් පේන රූප, කනෙන් අහන ශබ්ද කියන මේ දේවල් පිළිබඳව අපි ආසාවක් ඇති කරගන්නවා. ඒ ආසාවක් ඇති කර ගැනීම තමයි දුකට හේතුව, තෘෂ්ණාව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක් සමුදය නිදහස් වන්නට නම් ඒ දුකට හේතුව තෘෂ්ණාව නිරුද්ධ කරන්න නම් ඒකට මාර්ගය අපි දැනගන්නට ඕන. ඒ තමයි අපේ ඇසට රූපයක් පේනකොට, කනට ශබ්දයක් ඇහෙනකොට, නාසයට ගඳ සුවඳක් දැනෙනකොට අපි අත්දැකීම හඳුනාගන්නේ වර්තමාන සිතෙන්. වර්තමාන සිතෙන් අත්දැකීම හඳුනා ගන්නකොට ඒ මුල් අත්දැකීම නිරුද්ධ වෙලා ඒ රූපය ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච ස්ථානයකයි අපි මේ මනසින් මේක තේරුම් ගන්න කියලා දකින්නට, නුවණින් තේරුම් ගන්නට දක්ෂ වෙන්නට ඕන. අන්නේ තේරුම් ගන්න අවස්ථාවේදී අපි බාහිර රූපයෙන් නිදහස් වෙනවා. බාහිර රූපයෙන් විතරක් නෙවෙයි, ඒ රූපයෙන් නිදහස් වීම දකින සිත මනෝවිඥානයත් අනිත්‍ය වශයෙන් දකින අපි දක්ෂුනෝතින්. මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධය කියලා දේශනා කළේ. අන්නේ දුක්ඛ නිරෝධ කරන මාවත ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ අංග හතරකින් යුක්ත මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය විදිහට දේශනා කළේ. ඉතින් පින්නතුනේ, බුදුන් සරණ ගියපු ශ්‍රාවකයන් විදිහට අපේ ජීවිතයේ තියෙන ඊටාම ඍජු මාර්ගය, ඊටාම නිර්භය වූ, ඊටාම සහනශීලී ජීවන ප්‍රතිපදා විදියට බුදුරජාණන් වහන්සේ අපට හඳුනා දුන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය අපට තියෙනවා නම් අපි හැකිතාක් දුරට සම්මා සංකල්පෙන් යුක්ත වෙනවා, යහපත් සිතිවිලි වලින් යුක්ත වෙනවා. කාමභෝගී ජීවිතෙන් ටිකෙන් ටිකයින් වෙන්නටත්, ඒ වගේම මෛත්‍රියේ දියුණු වෙන්නටත් අපි නිතර උත්සාහවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන මෙන්න මේ සිල්වන්ත ජීවිතයක් ගත කරනවා. අපි වචනෙන්, කයින් සිදුවන වැරදි හැකිතා කඩු කරගෙන නිතරම ආරස්නාංගික මාර්ගයේ ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සම්මා ආජීවය නිතරම සමන් කරන රැකියාව ධාර්මිකව කරනවා. බාහා බල පරිචිතේ සේදාවක් කිත්තේ ධම්මිකේ ධම්මලද්දේ කියපු විදියට තමන්ගේ දෑති මහන්සියෙන් උපයාගෙන ධර්මිකව ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සම්මා වායාමය නිතර යහපත් උත්සාහයෙන් කටයුතු කරනවා. අකුසලෙ මිදෙන්නටත්, කුසල් දිනු කරන්නටත් නිතර වීරියෙන් කටයුතු කරනවා. ඒකට කියනවා සම්මා වායාම කියලා. ඊළඟට සම්මා සති යහපත් සිහිය, සම්මා සමාධි යහපත් සිත එකඟ බව. පින්නතුනි මෙන්න මේ කරුණ වට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් අපේ ජීවිත හුඟක් ලස්සන වෙනවා. දෛනික ජීවිතයේ කටයුතු හුඟක් සාර්ථක වෙනවා. අපේ මානසික සතුට සහන එන්නම දිනු වෙනවා. සාමාන්‍ය ලෝකයේ මහලු වෙන්න ජීවිතේ දුකටපත් වෙන ලෝකයේදී බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් ඉදිරියට අපි මේ ආරණ්‍යක මාර්ගයේ කාලය ගත කරනවා නම් දිනෙන් දින අපේ මානසික සතුට දිනු වෙන අය බවට පත් වෙනවා. අපේ ශරීරයේ වයසට ගියත් ලෙඩ දුකටපත් උනත් අපේ ශරීරයේ මහලු වීමෙන් ලෙඩවීමෙන් දුකටපත් වන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඊට වඩා ලොකු මානසික දියුණුවක් ආධ්‍යාත්මික සතුටක් අපේ ජීවිතය තුළ තියෙනවා. ඉතින් මෙන්න මේ ධර්ම මාර්ගයේ ඔබට ගමන් කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපි තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අය වටපත් වෙන්නේ. ඉතින් අපි මුලින් සඳහන් කළ ආකාරයට එකතකින් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මේ කරුණු වලින් අපේ සුගතිය ස්ථාවර කරගන්න ගමන් අනිත් පැත්තෙන් ඒ කරුණම තවත් ඉහළට දියුණු කරගෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මෝස්සේ අපි කාලය ගත කරනවා නම් මේ ආරස්සංගික මාර්ගයේ අපේ ජීවිතේ ලොකු ආලෝකයක් වෙනවා. ඉතින් පින්නතුනි මේ සම්බුද්ධ ශාසනයකින් අපට ලැබෙන ඊටාම වටිනා දේශනය තමයි සම්මාදිට්ඨියේ පෙරට කොට යන මේ ආරස්සංගික මාර්ගය. ඉතින් මේ කරුණ ඔබ බොහෝ විට අහලා තියෙනවා. ඇතැමිට දහම් පාසල් ගිහිලා ඉගෙනගෙන තියෙනවා. නමුත් පින්නතුනි මේවත් හැබැයිසම අපේ ජීවිතේට සම්බන්ධ කරගන්නකොට තමයි අපට තේරෙන්නේ අපි කොයිතරම් ජීවිතයේ වාසනාවන්තද කියලා. කොයිතරම් අපි භාග්‍යවන්ත අය බව භාග්‍යවන්ත අයද කියන එක අපට තේරෙන්නේ මේ කරුණ හොඳට තේරුම් අරගෙන ඒ කරුණ තමයි ජීවිතයට සම්බන්ධ කරගත්තු පමණට. ඉතින් මං හිතන්නේ ශාසනික උරුමයක් තියෙන අය හැටියට විශේෂයෙන් ඒ දයාබර මෑණියන්, ආදරණීය සහෝදර සහෝදරියන් ඔබ හැම දිනෙකමත් හුඟා සතුටටපත් වන්න ඔබ සැබැලෙසම මේ සම්බුද්ධ ශාසනයේ උරුමකම් තියන අය. කිසියම් පවුලක කෙනෙක් පැවිදිලි ඉන්නවා නම් ඒ දෙමව්පියන් ඇතුළු ඥාතීන් ශාසනයට උරුමකම් තියන අය විදිහට සැලකන්නේ. දඹදිව වාසය කළ අශෝක රජතුමා විහෙර විහාරස්ථාන 84,000ක් ඉදිකළා. ඉදිකළා ඒ හිටපු මොග්ගලිපුත තිස්සහාමුදුර ඇතුළු ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ස්වාමීනි මම දැන් ශාසනයේ උරුමකම් තියෙන කෙනෙක්ද? මට දැන් ශාසනයේ හිමිකමක් තියෙන කෙනෙක්ද කියලා ඇහුවා. එදා ඒ ස්වාමීන් වහන්සේලා සඳහන් කළේ රජතුමනි ඔබ විහාරස්ථාන 84,000ක් ඉදිකළත් ඔබ ශාසනයට උරුමකම් තියෙන හිමිකම් තියෙන කෙනෙක් නෙවෙයි. ඒකට ඔබට සුදුසුකම් තවම නැහැ කියලා. එතකොට රජතුමා අහනවා එහෙනම් ස්වාමීනි මට කියන්න කොහොමද මම ශාසනයට උරුමකම් තියෙන කෙනෙක් වෙන්නේ කියලා. යවස්ථාවේදී වැඩසිටි ස්වාමීන් වහන්සේලා සඳහන් කළේ රජතුමනි ඔබේම ලේයින් බිහිවෙච්ච දරුවෙක් මේ ශාසනයට පූජා කළොත් තමයි ඔබ සැබෑලෙසම මේ ශාසනයට උරුමකම් කියන්නේ හිමිකම් කියන්නේ කියලා. අන්‍ය අවස්ථාවේදී තමයි අශෝක රජතුමාට හිටිය නෙත්‍රක වගේ වුණෝ ඒ මහින්ද කුමාරයා සංගමිත්තා කුමරියක් කියන මේ දෙදෙනා ශාසනයට පූජා කළේ. බලන්න පින්නතුනි විහාරස්ථාන 84,000ක් ඉදිකළා කෙනෙකුට ශාසන ගුරුමයක් ලබන්න බෑ. නමුත් තමගේ දරුවෙක් ශාසනයට පූජා කළොත් ඒ කෙනා ශාසනයට උරුමකම් කියන කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝ මේ ශාසනය තුල ඉන්නවා නම් ඒ ස්වාමීන් වහන්සේගෙන් මේ ශාසනයට ලොකු සේවයක් වෙනවා. පින්නතුන් දන්නවා එදා අශෝක රජතුමා බෞද්ධයෙක් වෙන කලින් අර කුඩා නිග්‍රෝධ ස්වාමීන් වහන්සේ දැකලා ඒ කුඩා සත්හැවිරිදි ස්වාමීන් වහන්සේටයි පැහැදුනේ මුලින්ම. බලන්නේ පැහැදීම නිසා රජතුමාගේ වෙච්ච පරිවර්තනය. රජතුමා බෞද්ධය බවට පත් උනේ අර කුඩා ස්වාමීන් වහන්සේගේ ඒ සංසම් ගමන් විලාසය බලලා. එතෙන් පටන් පැහැදුණු රජතුමා විහාරස්ථාන 84,000ක් ඉදිකළා. තමගේ දරුවන් දෙන ශාසනෙට පූජා කළා. තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා. ලෝකේ රටවල් 9කට බුදුදහම ව්‍යාප්ත කළා. අදත් පින්නතුනි ලෝකයේ බුදුදහම තියෙනවා නම් ඒකේ ගෞරවයෙන් සැලකිත ප්‍රමාණයක් හිමිවන්නේ අශෝක රජතුමාට, ධර්මාශෝක රජතුමාට. ධර්මාශෝක රජතුමාට මේ සේවය කරන්නට මූලික පදනම දැම්මේ අර සත්හැවිරිදි වයසේ හිටිය නිග්‍රෝධ කුඩා ස්වාමීන් වහන්සේ. එනිසා පින්නතුනි මේ ශාසනයට සෝභමාන කරපු මේ කුඩා ස්වාමින් වහන්සේලා ශාසන වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් සිදු කළා කියනවා. ඉතින් හේමලතා මෑණියන්ට හුඟක් සතුටටපත් වෙන්න පුළුවන් අපේ සිරිනන්ද ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ මේ ආගමික කටයුතු සියල්ලකටම උර දෙමින් උන්වහන්සේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරමින් ධර්ම දේශනා ආදිය සිදු කරමින් මේ ලෝකයට සිදු කරන යහපත ගැන හිතනකොට ඒ ආදරණීය අම්මටත් ආදරණීය සහෝදර සහෝදරියන්ටත් ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඔබ දිනපතාම උදෑසන අවදි වෙලා සම්බුද්ධ පූජා පවත්වලා නිවසෙන් පිට වෙන කලින් හොඳ ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරන්න. ඒ විතරක් නෙවෙයි ඔබේ පවුලේ කෙනෙක් ඔබේ දරුවෙක් පැවිදි වෙලා ඉන්නවා කියන හැඟීම හැම දවසෙම ඔබ හිතන්න. ඒ හිතන මොහොතක් පාසාම හිතේ ලොකු සතුටක් ප්‍රසාදයක් නිරාමිත සුවයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒක ඔබ හැම දිනාගම ජීවිතයට ඉහළම ආශිර්වාදයක් කියලා සලකන්න. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ගැන හිතන මොහොතක් පාසාම ඔබේ හිතේ කුසල් දිනු වෙන්නේ, ශ්‍රද්ධාව දිනු වෙන්නේ, සිල්වන්ත භාවය ආදී මේ ගුණාංග දිනු වෙන්නේ. ඉතින් අද දින මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ස්වාමීන් වහන්සේලා 12 විශේෂෙහි ඊටාම ලක්ෂණ දානමය පින්කමක් අටපිරිකර සෙසුපිරිකර සහිත සංඝසතු මහා දානමය පින්කමක් සිදු කළේ. අපේ ස්වාමීන් වහන්සේලාගේම දෑතින් දානය සූදානම් කරලා ඊටාම පිරිසිදුව දානය සකස් කරලා සම්බුද්ධ පූජා පැවැත්වුවා. ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළා. ඉතින් සිදු කරන්න බලාපොරොත්තු වන පින්කම අටපිරිකර සෙසුපිරිකර සහිත ඊටාම ලක්ෂණ දානයක් අද දින සිදු කරගන්න ලැබුණා කියලා ඒ මෑණියන් ඇතුළු අපේ ස්වාමීන් වහන්සේ ප්‍රධාන ආදරණීය සහෝදරයන් ඒ වගේම සහෝදරියන් ඒ නැන්දල මාමල හැම දෙනෙක්ම එක වගේ සතුටට පත්වන්න. ඉතින් ඒ ඥාතීන් හැම දෙනාටම කියන අපි මේ වගේ ලක්ෂණ පින්කමක් අපි ඇමරිකාවේ පන්සල කේන්ද්‍ර කරගෙන සිදු කරා කියලා මේ පින්තූර අනිත් පැයට පෙන්නලා අනිත් පැයගේ කුසල් දිනන ආකාරයට කටයුතු කරන උත්සාහ කරන්න. ඉතින් මේ පින්කම බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම ආදර උපකාරයෙන් ඉතාම ලක්ෂණට සිදු කළා. ඒ පින්කම සිදු කළා වූ සියලුම දෙනාට උදව් උපකාර කළ සියලුම දෙනාට ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරනවා. ඉතින් ඔබත් හුඟා සතුටට පත්වන්න. ඔබ ශ්‍රී ලංකාවෙන් බොහෝ දුර බැහැර හිටියත් මේ අවස්ථාවේදී ඈත ප්‍රදේශයක සිදු කරන මේ දානමය පින්කමට ඔබේම නිවසේ ඉඳලා කරන පින්කමක්සේ කියලා හිතලා හුඟාක්ම සතුටට පත්වන්න. ඉතින් ඔබේම නිවසේ ඔබේම දෑතින් ඔබේම ආදරණීය පියතුමා වෙනුවෙන් මේ ලස්සන පින්කම සිදු කළා කියලා නැවත නැවතත් හිතලා හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්න. ඉතින් අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට වසර 23කට කලින් මිය ගිය MPD සෝමරත්න ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අපේ සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ නමක් වන මල්වානේ ගෙදර නන්දසාර ගුරු ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම දයාබර ආචිල සියලවන ඒ මාටින් ආදරණීය සීයා, ඒ වගේම පබ්ලිස් අප්පහාමි ආදරණීය සීයා, ඒ වගේම ආචිලවන ජයවති මහත්මිය, ජේම්ස් නෝනා මාතාව ඇතුළු ඒ මියගිය සියලුම ඥාතීන්ද මේ පින දැක සුවපත් වෙත්වා. ඒ වගේම අපේ මේ දානෙට සහභාගී වෙච්ච ස්වාමින් වහන්සේලවන වජිර හඳුරන් වහන්සේගේත්, ඒ වගේම මේ දන්කර හඳුරන් වහන්සේගේත්, දෑබර පියාණන් වහන්සේලා මෑත කාලයේදී මිය ගියා. ඉතින් මේ සියලුම ඥාතීන්ද ආදරණීය පියවරුද අපි මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම පසුගිය අවුරුදු 2කට ආසන කාලයක් තිස්සේ මේ කොරෝනා රෝගයෙන් මිය ගිය බොහෝ දෙනෙක් ඇති මෙවැනි පින් අනුමෝදන් වලට බලාපොරොත්තුෙන් පිනක් නොලැබිච්ච බොහෝ දෙනා ඇති. ඉතින් මේ සියලුම දෙනාද මේ පින දැක සුවපත් වෙත්වා. විශේෂයෙන්ම මීට වසර 23කට කලින් මිය ගිය සෝමරත්න පියතුමා මේ පින දැක සුවපත් වෙත්වා. එතුමාගේ සසර ජීවිත සුවපත් කරගෙන අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි කවුරුත් එකට ගාථාව කියලා මේ අවස්ථාවේදී මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්නේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්නේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ යථා වාරිවහා පුරා පරිපූරෙන්ති ඒවමේව ඊතෝ දින්නම් තේතානම් උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යථා නින්නම් පවන්තති ඒවමේව ඊතෝ දින්නම් තේතානම් උපකප්පති හොඳයි ඒ දයමර මෑණියන් ඒ වගේම අපේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ ආදරණීය සහෝදර සහෝදරියන් ඔබ හැම දිනෙකම වා සතුටට පත්වන්න ඒ ආදරණීය පියතුමා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වන සංකමිතාම ලස්සනට මේ සිදුවන අවස්ථාව. ඉතින් ආදරණීය පියතුමාට පුණ්‍ය ආනුමෝදනා වගේම ඒ දයාබර මෑණියන්ට හේමලතා මෑණියන්ට මේක ලොකු ආශිර්වාදයක් ලොකු සතුටක් ඔබතුමීට නිරොග් නිරෝගී භව චිරජීවනය ලබන්නට හිතේ සතුට ප්‍රසාදය දිනු කරගන්නට හැකිවන ඉතාම ලස්සන පින්කමක් අද දින සිද කරගන්න ලැබුණා කියලා වාහන් සතුටට පත්වන්න. ඉතින් මේ ලොකු විහාරස්ථානයක් බොහෝ දෙනෙක් කැවෙන පින්කම් කරන ඉතාම ලස්සන විහාරස්ථානයකයි අද මේ පින්කම සිද කළේ. ඉතින් බොහෝම ලස්සනට බුද්ධ පූජාව සූදානම් කරලා ඉතාම ලස්සන මල් සුවඳවත් මල් පූජා කරලා පිට මල් වා පූජා කරලා ඉතාම ලස්සන පහන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලා පින්කම බොහෝම ලස්සනට සිද්ධ කළා. ඉතින් ඒ සියලුම පින්කම ආනිසංසයෙන් සම්මදෘෂ්ටික දෙවියනුත් මේකෙන් අනුමෝදන්ව දෙවියන්ගේ ආශිර්වාදයක් ඔබේ ජීවිතයට සැලසේවා. විශේෂයෙන් දයාබර මෑණියන්ට නිරොග් නිරෝගී සම්පත් සලසා ගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා. ඒ වගේම අපේ ගෞරවනීය සිරිනන්ද ස්වාමීන් වහන්සේ සිදු කරන සාසනික කටයුතු, අධ්‍යාපනික කටයුතු, ආධ්‍යාත්මික ජීවිතය හැමතිම සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයක් සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. හොඳයි පින්තුනි, අද දින මේ පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා බොහෝ දුර බැහැර ඉඳලා වැඩම කරලා මේ පින්කමට සහයෝගය දැක්වුවා. ඉතින් ගෞරවනීය අපේ පඤ්ඤාති සහාමුදුරෝ ඒ වගේම සුමන හාමුදුරුවෝ ඇතුළු මේ ස්වාමීන් වහන්සේලාට අපි ඉතාම කෘතවේදීත්වයෙන් දක්වන්නට ඕන ආශිර්වාදය සිදු කරන්නට ඕන. ඒ වගේම මේ දානෝපකරණ සකස් කිරීමේදී විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාත් ඒ වගේම අපේ වජිර හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලා හොඳක්වා උදව් උපකාර කළා. ඒ වගේම අපේ විහාරස්ථානයේ සේවය කරන සුසස්ත මහත්මයා බොහොම බෙහෙත් මහන්සි වෙලා මේ දානයට උදව් උපකාර කළා. ඉතින් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දිනාටම මේ උතුම් පින්කමේ ආනිසංසයෙන් මෙලොවසෙන් නිරොග් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. හොඳයි මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අපේ සිරිනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම විශේෂයෙන් දයාබර මෑණියන්ට හේමලතා ජයලත් දයාබර මෑණියන්ට ඒ වගේ මේ දයාබර සහෝදරයන්ට දර්ශන සම්පත් මහත්මා, වජිරහංස මහනාම මහත්මා, දිල්සිකා රාජපක්ෂ මහත්මිය, දෙමුතු නරසිංහ සහෝදරය ඇතුළු ඒ වගේම විශේෂයෙන් ඒ කුඩා සිඟිති දියණිය විහාරාංශ දෙවමිනේ දියණිය ඇතුළු පවුලේ හැම දෙනාටම නිරොග් නිරෝගී සම්පත්තිය චිරජීවන සැලසේවා. ඔබ හැම දෙනාටම මේ සම්බුද්ධ ශාසනයේ වැඩ වඩා දාන ආදී පින් දහම් සිදු කරගන්නට, සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරගන්නට, නිරොග් නිරෝගී සම්පත්තිය චිරජීවනය සතුට සැනසුම උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ස්වාමීන් වහන්සේලා සෙත් ගහසා සංජහනා කරමින් ආශිර්වාද කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් ඊට අහුම්කන් දෙන්න. සම්බේතියෝ නිවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත මායෝ සුඛී දීර්ඝායු කොම්බව භවතු සම්බ මංගලං රබ්බන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ